I want to thank Pastor Roshan, if you're watching, especially. I want to say thank you for building this church and for giving my life a meaning and a purpose. මම පාස්ටර් රොෂාන්ට අපගේ ජේෂ්ඨ සභාපාලකතුමාට ස්තුති කරන්න කැමැති අපගේ සභාව නව කිසුම් ජීවන මැදිස්ථානයේ ඔහු ගොඩනගා ඇති නිසාත් මගේ ජීවිතයට අරමුණක් දී ඇති නිසාත්. Thank you, Pastor. ස්තුති පාස්ටර්. Okay. There's another person I love. තවත් කෙනෙකුට මම ආදරේ. His name is Jesus. උන්වහන්සේගේ නාමය යේසුස්. He's wonderful. උන්වහන්සේ පුදුමයි. Shall we say Jesus is wonderful? අපි කියමුද යේසුස් වහන්සේ පුදුමයි. I love him. මම උන්වහන්සේට ප්‍රේම කරනවා. You know when you look at his life, let's look at Luke chapter 4 verse 16. අපි බලමු ලූක් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ දෙසට. Up to verse 22 you can read it in detail at home, but we're going to look at the key portions. ඊට වැඩගත් කොටස් අපි බලන්න යනවා. Do you know that Jesus went to church? ඔබ දන්නවද යේසුස් වහන්සේ සභාවට ගියා? Do you know that Jesus had a hometown? ඔබ දන්නවද යේසුස් වහන්සේ ජීවත් වුණ නුවරක් තිබුණා? For how many of you is තලවතුගොඩ your hometown? මෙතන ඉන්න කී දෙනෙකුට තලවතුගොඩ ඔබගේ නුවරද නැත්නම් ඔබ ජීවත් වෙන්නේ? Pastor Renuka is from තලවතුගොඩ, right? Yes, and Pastor Renuka came here from her little days. Pastor Renuka තලවතුගොඩ ප්‍රදේශයේ තමයි ජීවත් වුනේ කුඩා කල සිට. ඇය අපගේ සභාවේ සිටියා. You know Jesus went to church from his little days. ඔබ දන්නවද යේසුස් වහන්සේ කුඩා කල සිට සභාවකට ගියා. He made it his habit. උන්වහන්සේ පුරුද්දක් හැටියට මේ දේ කරා. He made it his mentality, his mindset. ඔහුගේ මානසිකත්වය වුණා මේ දේ සභාවට යන එක. Let's look at that. It said he went to Nazareth, that's his hometown, where he had been brought up, and on the Sabbath day, which is like our Sunday, he went into the synagogue, which is like our church, as was his custom, his habit. උන්වහන්සේ තමන් වැඩුණු නුවර ඌ නාසරෙත් පැමිණ තමන්ගේ පුරුද්ද ලෙස උන්වහන්සේගේ පුරුද්දක් වුණා මේ දේ සැබැත් දවසේදී ඒ කියන්නේ අද දවස ඉරිදා දවස වගේ උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව කියවන පිණිස නැගිටුණු සේක. And then it has a big and. එතන කියනවා සහ. What did he do? කුමක්ද උන්වහන්සේ කරේ? He stood up. උන්වහන්සේ නැගී සිටියා යම් දෙයක් කියවන්නට. You know he was used to serving in the church. උන්වහන්සේ පුරුදු පුහුණු වෙලා හිටියා සභාවේ සේවය කරන්න. The pastor, the rabbi gave him the book of Isaiah and said, "Read it." ඒ කාලේ හිටිය ගුරුවරයා ඒ යෙසාය පොත දීලා කිව්වා කියවන්න කියලා. Right? He said, "Yes, pastor. Yes, rabbi." And he took it. And he does something very special. ඊට විශේෂ දෙයක් උන්වහන්සේ කරා. He said it unrolled. You know, it's not like a book. It's a scroll. It's rolled up. He unrolled it and he found the place where it is written. උන්වහන්සේ ඒ පොත දිග ඇරලා මේ දේ ලියා ඇති ස්ථානය සොයාගත්තා. You know, Jesus's mindset was not only set on going to church and serving, but his inner life, private life, was even more important. ඔබ දන්නවද යේසුස් වහන්සේගේ මානසිකත්වයේ උනේ සභාවට ගිහිල්ලා සේවය කිරීම පමණක් නෙවෙයි උන්වහන්සේගේ ඇතුළාන්තයේ මිනිස්සුන්ට උන්වහන්සේ වැදගත් ස්ථානයක් දුන්නා. He took time to study the word of God. උන්වහන්සේ කාලය වෙන් කරා කාලය ගත්තා දේ වචනය අධ්‍යයනය කරන්න. Pastor Niranjani last Sunday taught us. Yeah, it's good to do the 1 year plan. It's good to read the rhapsody. It's good to come to church, but we need to take time to study the word and let God speak to us every day. අපි ගියේ ඉරිදා දවසේ අපි ඉගෙන ගත්තා ඊට හොඳයි යථාර්ථයේ රිද්මය කියවන්න පළවෙනි දෙවෙනි අවුරුද්ද සැලැස්ම කරන්න ඉරිදා දවසේ දේශනා අසන්න හොඳයි නමුත් අපි වෙලා වෙන් කරන්න අවශ්‍යයි දේව වචනය අධ්‍යයනය කළා ඒ වචනයට ඉඩ දෙන්න අපගේ ආත්මයට ඇතුල් වන්නට. Now what did Jesus do when he studied the word? යේසුස් වහන්සේ කුමක්ද කළේ උන්වහන්සේ වචනය අධ්‍යයනය කළ විට? Do you want to know? ඔබ දැනගන්න කැමතිද? He found places where he could put his name and say, "This is for me." Unvahanse soya gatta vachane de vachane sthana unvahanse ge nama athul karala meya matai kiyala atpat karagannata. In the Rhapsody, Pastor Chris taught us, right, where it says Gaius in 3 John verse 2, he said, "Put your name and say, I will enjoy good health and I will prosper in all things." තුන යොහාන් 2 ඒ ස්ථානයේ අපි ඉගෙන ගත්ත යථාර්ථයේ රිද්මේ පාස ක්‍රිස් කියනවා මම මගේ නම දාලා එතන ප්‍රකාශ කිරීම කරන්න කියලා. Do you understand that? So what did Jesus do? He read this portion from Isaiah. He said, "The Spirit of the Sovereign Lord is upon me." දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි. Because he has anointed me. මන්ද උන්වහන්සේ මාව ආලේප කර ඇත නිසා. He's given me the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ මට දීලා ඉවරයි. If you have the Holy Spirit in you, can you say amen? ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා නම් ආමෙන් කියමුද? He said, "I've been given the Holy Spirit to go out there and preach the gospel to the poor." Shudatman wahanse mata deviyan wahanse deela tiyenne e eliyata gihilla suba ranchya deshana karana pinisai du giya ita. To make the poor people rich. E wagema dilindan pohosat karana pinisai. To make the blind people see. E as penenna ti ayata penima laba dennatai. To make the people who are addicted, who are stuck in their problems, unstuck. ඒ වගේම ප්‍රශ්නවල හිර වෙලා ඇබ්බැහිකම් තුලින් යන පිරිසට ඔවුන්ට නිදහස ලබා දීමටයි. And to bring the word of the Lord. ඒ වගේම දේව වචනය. And to say, "This is your year of favor. This is your year of spreading. This is your year for you to have unspeakable joy." Amen. ඒ දේව වචනය රැගෙන මිනිසයාට ප්‍රකාශ කරන්න මිනිසයාට කියා දෙන්න මේක තමයි ඔබගේ වරප්‍රසාදයේ අවුරුද්ද නැත්නම් ව්‍යාප්ත වීමේ අවුරුද්ද නැත්නම් ප්‍රීතියෙන් පූර්ණ වෙලා සඵලත්වයේ සිටින්න පුළුවන් අවුරුද්ද මෙයයි කියලා කියා දෙන්නට. Jesus found that scripture. Jesus වහන්සේ හොයාගත්ත මේ බයිබල් පදය. And you know what he did with it? ඔබ දන්නවද උන්වහන්සේ මොකක්ද කරේ ඒක? He got into it. උන්වහන්සේ බයිබල් පදය තුලට ඇතුල් වුණා. He said, "This is talking about me." මේ මං ගැන තමයි මෙතන කතා කරන්න කියලා කිව්වා. Do you get what I'm saying? ඔබ තේරුණාද මම කියන දේ? Can we have verse 20? 20 වෙනි පදයේ දැස බලමු අපි. Look at this, what happened? Then he rolls up the Bible, the scroll, he puts it away, and it says everyone's eyes were fixed on him. Wow. E wacane ohu roll kala pattaka dala etana sandahan wenawa siyallangema as unwahanse kerehi yomu vela tibuna kiyala. When the word of God is in you, deviyan wahansege wacane oba thula tibena vita, the glory of God is all over you. Deviyan wahansege mahimaya ඔබ හැම තැනම දිස් වෙනවා. Why don't you say with me, "The word of God is in me." ඔබ කියන්න මා සමග දෙවියන්ගේ වචනය මා තුලයි. I receive that glory. මම මේ මහිමය ලබා ගන්නවා. I am shining. මම බබලෙනවා. When you shine, what are people going to do? ඔබ බබලෙනකොට මිනිස්සු ආවට ඉන්න අය කුමක්ද කරන්න යන්නේ? They're going to say, "Ah?" They're going to open their eyes and look at you. Look at Chista Chandani. Yeah, they're going to look ඔබ බබලෙනකොට මොකක්ද වෙන්නේ? අන් මිනිස්සයා ඔබ දෙස පුදුමයෙන් බලන්න යනවා. That's what they did. It says they are. ඒ මිනිස්සයා ඒ ස්ථානයේ යේසුස් වහන්සේට කරේ මේ දෙයයි. The eyes of everyone in the church were fixed, fastened on Jesus. සිනගෝගෙහි සිටිය සියල්ලෝගෙම ඇස් උන්වහන්සේ කෙරෙහි හෙලාගෙන සිටියෝය කියලා සඳහන් වෙනවා. Now Jesus didn't go, "Ah, okay." And you know, "Okay, look at me." He didn't do that. Jesus wahanse e wage kare neha. He took that as an opportunity. Unwahanse meka avasthawak lesa gatta. And he made a faith declaration. Etana adahille prakasha kirimak kara. He said, "Today, ada davase, this scripture that I read, ada mama kiyawana me Bible padaya is fulfilled in me." මා ජීවිතේ මේ සම්පූර්ණ වෙනවා කියලා කිව්වා. I'm that person. මම තමයි මේ පුද්ගලයා. I'm the one who's come to preach the gospel to you. ඒ සුබාරංචිය දේශනා කරන්න පැමිණියේ මමයි. And the way he spoke. උන්වහන්සේ කතා කරපු ආකාරය. It says everyone spoke well of him and were amazed at the gracious words. සියල්ලෝම උන්වහන්සේ කෙරෙහි යහපත් ලෙස කතා කරා. ඒ වගේම උන්වහන්සේගේ මුඛයේ තිබුණේ කරුණාවේ අනුග්‍රහයේ වචන ගැන මිනිසයා මවිතයට පත් වුණා. The Holy Spirit is gentle and he makes you speak beautiful words. උන් ජිසුදාත්මයන් වහන්සේ ඊටාත්ම මෘදුයි අපට අලංකාර වචන අපගේ මුඛයෙන් පැමිණෙන්න උන්වහන්සේ උපකාර කරනවා. Now you might be wondering why like Mr. Bean I did like this and I said Jesus got into the word. ඔබ කල්පනා කරනවා ඇති ඇයි මම මේ රඟපෑමක් කළා ඔබට කියා දුන්නේ යේසුස් වහන්සේ වචනයට ඇතුල් වුණ හැටි. Because words are vehicles. මන්ද වචන හරියට රථ වාහන වගේ. Your words and your thoughts. ඔබගේ වචන ඔබගේ සිතුවිලි can take you where you ought to go. Oba ya yutusthanayata oba pravahanaya karunu labanawa. So Jesus had just started his ministry. Yesus wahanse unwahansege sewaya patan gatta vitarai. But he takes the scripture and he says this is what's going to happen in my life. This is the car that I'm driving. උන්වහන්සේ දේ වචනය අරගෙන උන්වහන්සේ කිව්වා මේ වචනය තුළ තමයි මම ජීවත් වෙන්න යන්නේ මේ රථය තුළ තමයි මම ප්‍රවාහනය කරන්න කියලා. Guess what? His life became that. උන්වහන්සේගේ ජීවිතය මේ දේ බවට පත් වුණා. Amen. Amen. Amen. How many of you like to have a glorious life like Jesus did? කී දෙනෙක් කැමතිද යේසුස් වහන්සේ වගේ මහිමාන්විත ජීවිතයක් ජීවත් වෙන්න? Right? Do you want to be a master communicator like him? උන්වහන්සේ වගේ sannivedanaya තුළ ස්වාමීත්වය දරන්නට ඔබ කැමතිද? Yeah, are you ready? සූදානම්ද? Okay, we are continuing on the theme that we began. අපි ආරම්භ කරපු ඒ තේමාව යටතේ දිගින් දිගටම කරගෙන යනවා. This is part 4 of the power of your mind. ඔබගේ මනසේ ඇති බලය හතරවෙනි කොටසයි මෙය. Your mind is powerful. ඔබගේ මනස ඊටාත්ම බලවත්. It is very powerful. ඒ ඊටාත්ම බලවත්. But you need to fix it. You need to aim it at the right thing. අපගේ මනස ඊටාත්ම බලවත්. නමුත් අපි අපගේ මානසිකත්වය නිවැරදි කාරණා උදෙසා ඉලක්ක කළ යුතුයි. You might say, Pastor Ravi, can you please explain that to me? ඔබ හිතන්න පුළුවන් Pastor Ravi මේ දේ පොඩ්ඩක් විග්‍රහ කරන්න පුළුවන්ද කියලා. Now in my school we get trained to do all sorts of things. මගේ පාසලේ මම ගුරුවරයෙක්. එක එක දේවල් වලට අපි පුහුණුව ලබනවා. One of the things is to fight fire. ගිනි නිවන හමුදාව වගේ අපි ගින්නක් ඇති වුණා නම් ඒකට ගත යුතු ක්‍රියාකලාපය කුමක්ද කියලා අපි ඉගෙන ගන්නවා. So in our school there are various bottles to fight various kinds of fires. එක එක බෝතල් තිබෙනවා. එක එක ආකාරයේ ගින්දර ආවහම කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා. Now when you take that bottle, ඒ බෝතලයක් ගත්තහම, and there's a fire over here, හිතමු ගින්නක් තියෙනවා මෙතන. If you take that and there's a hose, හෝස් එකක් තිබෙනවා, right, and you open the pin and you do all that you need to make it work and you just start doing like this, do you think you can put the fire out? ඒ වගේ මේ හෝස් එක මෙල්ල කරොත් ඔබ හිතනවාද මෙතන තිබුණ ගින්න නිවන්න පුළුවන් කියලා? Yeah, one of the ladies did that and that's what happened. The hose was going everywhere. The fire was still burning. එක කාන්තාවක් මේ වගේ හෝස් එක එහෙම හැමතැනම ඇරියා. ඒ ගින්න නිවුන්නේ නැහැ. The instructor said you need to take the hose. උපදේශකයා අපට කියා දුන්නා ඔබ ඒ හෝස් එක අරගෙන and aim it at the bottom of the fire. ඒ ගින්න යටට අපි ඒ හෝස් එක ඉලක්ක කරන්න ඕන කියලා කිව්වා. Not once, twice. එකපාරක් දෙපාරක් නෙවෙයි. Keep it focused there till the fire is out. ඒ ගින්න නිවෙන කම්ම හෝස් එක ඉලක්ක කරලා තියන්න කියලා කිව්වා. So in your life if you want to go in that direction, යම් දිශාවකට ඔබ ඔබගේ ජීවිතය අරගෙන යනවා නම්, if you want to go in the purpose that God has for you, දෙවියන් වහන්සේ දී ඇති අරමුණ තුල ඒ දිශාවෙන්ම යනවා නම්, you have to keep your mind fixed in the right place. ඔබගේ මනස ඔබ නිවැරදි ස්ථානයට ඉලක්ක කළ යුතුයි. And keep it fixed. ඒ වගේම ඒ දේ තුලටම ඉලක්ක කරගෙනම තබා ගත යුතුයි. So today's sermon message, අද දවසේ වචනය, is on what is this right thing that we must fix our minds on. අපගේ මනස අපි ඉලක්ක කරගල ගත යුතු කාරණාව කුමක් කෙරෙහිද? Yeah, are you ready to find out what this thing is? ඔබ ලැහැස්තිද බලන්න කුමක් කෙරෙහි අපගේ මනස අපි ඉලක්ක කළ යුතුද කියලා. Yes. So shall we turn to Romans chapter 8 verse 5. අපි පෙරලා ගනිමු රෝම පොතේ 8 වන පරිච්ඡේදයේ 5 වන පදයට. Romans 8 verse 5. Yeah? Is this the NIV? Those who live according to the sinful nature have their minds set on what that nature desires. But those who live in accordance with the Spirit have their minds set on what the Spirit desires. මක් නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවල් වලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවල් වලටද ඇලුම් වෙති. Right. So let me first tell you what is the sinful nature. අපි බලමු මෙතන පාපිෂ්ඨ ස්වභාවය කියලා කියන්නේ කුමක්ද? Yeah, the King James Bible calls it the flesh. It is your body. King James පරිවර්තනයේ මේකට කියනවා මාංශය කියලා නැත්නම් අපේගේ ශරීරය. Yeah, it's your body and all its desires and passions. අපේගේ ශරීරයේ මානසික තෘෂ්ණාවන් ආශාවන්. And the spirit. ආත්මය කියලා කියන්නේ Yeah, it's the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ. Okay? So let's try to see what can we learn from this first verse. මේ පළවෙනි පදේ පස්වෙනි පදයෙන් කුමක්ද අපිට ඉගෙන ගන්න පුළුවන් කියලා අපි බලමු. What this verse is saying? මේ බයිබල් පදේ කියන්නේ is that you can live your life in two ways. ඔබගේ ජීවිතය දෙආකාරයකින් ඔබට ජීවත් වෙන්න පුළුවන්. You can have your mind fixed on your body. ඔබගේ මනස ඔබගේ ශරීරය කෙරෙහි ඔබ ඉලක්ක කරලා ජීවත් වෙන්න පුළුවන්. And what your body is saying give me. ඒ වගේම ඔබගේ ශරීරය ආශ කරන අනේ මට මේක දෙන්න අරක දෙන්න ඒ කෙරෙහි අවධානය යොමු කරලා ජීවත් වෙන්න පුළුවන්. Oh, you can fix your mind. නැත්තම් ඔබගේ මනස ඉලක්ක කරන්න පුළුවන් on the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි. And what he is gently urging you. උන්වහන්සේ මෘදුවම අපිට කරන්න කියන දේ කෙරෙහි. So there are two words used in the King James Bible. We call one being carnally minded. King James පරිවර්තනයේ වචන දෙකක් කතා කරන එකක් තමයි මානසිකත්වයක් තබා ගැනීම. Or being spiritually minded. නැත්නම් ආත්මික මානසිකත්වයක් තබා ගැනීම. So there are two ways you can live your life. අපගේ ජීවිතය ජීවත් වෙන්න දෙආකාරයක් තියෙනවා. Yeah? Is this clear to you? පැහැදිලිද? Yeah? Let's see what's happening as you do this or what does this really mean to live like this? What does it mean to be spiritually minded? ආත්මික මානසිකත්වයක් තබා ගැනීමෙන් අර්ථවත් වන්නේ කුමක්ද කියලා අපි බලමු. It means to fix your mind on the Holy Spirit. On God, on Jesus. ඔබගෙ මනස ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි, යේසුස් වහන්සේ කෙරෙහි, දෙවියන් වහන්සේගේ කාරණා කෙරෙහි මනස අවධානය කිරීමයි. On the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජධානිය කෙරෙහි. You know, when Jesus was being questioned. ඔබ දන්නවද යේසුස් වහන්සේවගෙන් ප්‍රශ්න කරාම? By Pilate. පිලාත් විසින්. Yeah, he said, I belong to a different kingdom. ඔහු කිව්වා මම වෙනත් රාජධානියකට අයිති කියලා. You know when I first met Pastor Roshan 17 years ago. අවුරුදු 17කට ප්‍රථමයෙන් මම ඉස්සෙල්ලම Pastor Roshan මුණ ගැසුණාම I had just come from USA and I met Pastor Liz was from England. So we got talking about different cultures. මම ඇමරිකාවේ හිටියේ මම ඇමරිකාවේ ඉඳලා ආවා Pastor Roshanව මුණ ගැසුණා Pastor Liz එංගලන්තෙන් ඇවිල්ලා හිටියා. ඉතින් අපි විවිධ සංස්කෘතීන් ගැන කතා කරා. And Pastor Roshan said something nice. ඉතා අලංකාර දෙයක් Pastor Roshan කිව්වා. He said it's not the Sri Lankan culture, the British culture or this culture or that culture that matters. ලාංකික සංස්කෘතියවත් එංගලන්තයේ සංස්කෘතියවත් මේ සංස්කෘතියවත් නෙවෙයි වැදගත් වන්නේ. He said there is a heavenly culture. ඒ ස්වර්ගික සංස්කෘතියක් තියෙනවා කියලා කිව්වා. Always have the mindset නිරන්තරයෙන්ම මානසිකත්වයේ තබා ගන්න that this is not the main life මේක තම නෙවෙයි මූලික ජීවිතය yeah we belong to a heavenly kingdom අපි අයිති වන්නේ ස්වර්ගික රාජධානියටයි Jesus is the king of kings යේසුස් වහන්සේ තමයි රජුන්ගේ රජ and we are his kings අපි තමයි උන්වහන්සේගේ රජුරුවන් and we rule in this life අපි මේ ජීවිතය තුල රජකම් කරමින් සිටිනවා we are victorious in this life අපි ජයග්‍රාහකයි මේ ලෝකයේ තුල as long as you keep that mentality ඒ මානසිකත්වයේ තබා ගන්නකම් That's the mentality Jesus had. Jesus වහන්සේට තිබුණේ මෙවැනි මානසිකත්වයක්. Pilate had the choice to crucify him or not. පිලාත්ට තිබුණා තෝරා ගැනීම යේසුස් වහන්සේව කුරුසිපත් කරනවද නැද්ද කියලා. Jesus didn't say, "Anee sir." Yeah, he didn't plead him. යේසුස් වහන්සේ පිලාත්ගෙන් අනේ මාව කුරුසිපත් කරන්න එපා කියලා කිව්වේ නෑ. He spoke with confidence. උන්වහන්සේ නිසකකමින් කතා කරා. So much so Pilate knew that he is the king of the Jews. He is king. පිලාත් දැනගෙන හිටියා මොහු උන්වහන්සේ රජ කෙනෙක්. උන්වහන්සේ යුදෙව්වන්ගේ රජ කියලා දැනගෙන හිටියා. So a person who is spiritually minded is always wanting to do spiritual things. His desire is to please the Holy Spirit. ආත්මික මානසිකත්වයක් තබා සිටින තැනත්තාගේ ආශාව නිරන්තරයෙන්ම සුදාත්වයන් උන්වහන්සේව ප්‍රසන්න කිරීමයි. But how about the other life? අනිත් ජීවිතය කොහොමද? The carnally minded man. මානසික මානසිකත්වයක් තබා ගන්න මිනිසයා. If you tell him come to church every Sunday hame ridavakama enna sabavata kiyala kiwoth ane kammeli boring can't baha kiyala kiyai if you say read the rhapsody daily yathate ritme poda dinapata menihi karanna kiyala kiwoth if you say come to cell silent enna kiyala kiwoth come for the prayer meeting yaaknyawata enna kiyala kiwoth listen to a pastor chris dvd pastor chris ge dvd party ekata ahunkam denna kiyala kiwoth ayyo kammeli karana kammeli boring they don't like to ede karanna kemathi naha do you know why ai kiyala dannawada the body sharire has become stronger ශරීරේ වඩා ශක්තිමත් වෙලා than the spirit ආත්මයට වඩා the outer man ඒ පිටස්තර මිනිසයා has become too big වඩා විශාල වෙලා the inner man ඒ ඇතුළාන්ත මිනිසයා has become too weak වැඩියෙන් දුර්වල වෙලා yeah you remember the story I told you some time ago Billy Graham told this story once Billy Graham මේ කතාවක් කිව්වා මේ කතාව There was a fisherman who used to have two dogs and he went to the beach every Sunday. Masu nallan ekata ballan dedenek hitiya beach ekata giya muhundata ralla pa ganna giya satiyata deparak. Like they have horse racing he used to have a betting game there. Egolo eka sellamak kara e sthane. Right ara aswa race karanne ara tondu wala liyela right e wage then there was a betting race a competition and they would get these two dogs to fight. And see who's going to win. Me balla denna taranga kalla balna kawuda dinanne kiyala. Right? Is the black dog going to win or the white dog going to win? Kalu balla dinanawada sudu balla dinanawada? Right? You know what the special thing is this fisherman always got it right. He knew which was going to win. Me maalu allanna nirantarayenma niweradi vidiyata me de kara ohu danagena hitiya kawuda dinanne kiyala there was a friend of his a good friend of his he wanted to know the secret he said you know can you please tell me what's the secret ohuge yaluwe kavilla kiwa mata kiyanna puluwan da rahasa kumakda kiyala he said simple machang one day I feed the black dog a lot I starve the white dog other sunday I feed the white dog and starve the black dog ita saralai kiwa me mage soothare එක දවසක් වැඩියම ඒ කළු බල්ලට වැඩි ආහාර දෙනවා අර අනිත් බල්ලා සුදු බල්ලව කෑම නැතුව බඩගින්නේ තබනවා අනිත් දවසට සුදු බල්ලට හොඳට කන්න දෙනවා කළු බල්ලට කෑම නොදී ඉන්නවා කියලා කිව්වා. You get the idea? තේරුම තේරෙනවද? So this is what's happening when you're carnally minded that's why you feel lazy. ඔබ not fed your spirit. ඔබගේ මානසික මානසික මානසිකත්වයක් තබා ගන්නකොට ඔබගේ ආත්මයට ඔබ නිසි දේව වචනයේ පෝෂණය දීලා නැති නිසා කම්මැලිව සිටිනවා. Let's continue to read. The verse 6 is the mind of the sinful man that's a carnal man is death. මාංශයේ ඇල්ම මරණයය. But the mind controlled by the spirit that's the spiritually minded man is life and peace namuth aathmaye elma jeevanaya ha samadhanaya gena denawa do you know why this is ai kiyala dannawada they are going in two different directions e disha deheka thamai oun gaman karanne one is heading towards the north to kilinochi එක්කෙනෙක් යනවා උතුර දිශාවට. Right? He is heading towards life and peace. ජීවනය සමාදානය සොයමින් යනවා එක දිශාවකට. The other man is heading the other way to කතරගම. අනිත් එක්කෙනා යනවා දකුණට කතරගමට. He is going towards death, sin, මරණය, පාපය, අන්ධකාරය හොයාගෙන යනවා. So if you go this way, මේ පැත්තට ගියොත් what will you find? මොකක්ද ඔබ සොයාගන්නේ? More life. වඩා ජීවනය වඩා සමාදානය. If you keep going this way, නමුත් මේ පැත්තට ගියා නම් the more you go, වැඩියෙන් යන්න යන්න මේ පැත්තට the more darkness, වඩා අන්ධකාරය the more death, වඩා මරණය දේවල් the more destruction, විනාශය ගෙන දෙන දේවල් වැඩි the more problems, ප්‍රශ්න වැඩි. So you have a choice. එම නිසා ඔබට තෝරා ගැනීමක් තිබෙනවා. You need to make a choice. ඔබ තෝරා ගැනීමක් කළ යුතුයි. Yeah, Pastor Chris, when he talks about this verse, he actually says, this is a warning. Pastor Chris, මේ දේව වචනය ගැන කතා කරනකොට කියනවා අපිට මේක අනතුරු දක්වන අනතුරු හංගවන එකක් කියනවා. Right? He's telling you, danger, danger, danger. අනතුරු හංගවනවා මේක තුළින්. You need to choose. Are you going that way or are you going this way? මේ තාමත්ම අවදානම් ඔබ මේ දිශාවට යනවද නැත්නම් අනිත් දිශාවට යනවද? If you're going to fix your mind on your body, your flesh, obage maansaya kerahi manasikatwaya thaba gannawa nam then you are leading towards death. Oba maranaya kerahi thamai yanne. If you are going to fix your mind towards the Holy Spirit, shudatmayanan wahanse kerahi manasikatwaya thaba gannawa nam then you are heading towards life, jeevanaya and peace, samadhanaya kerahi thamai api yanne. I began to wonder, you know, we all have life, right? Api siyala denatama jeevanaya thibena. If you believed in Jesus, you have life. Yesus wahanseva vishwasa karanawa nan obata jeevanaya thibena. Jesus said you have all things. Yesus wahanse kiyuwa obata siyalla thibe. But it depends on where you are on your journey. Obage gamana thula oba koi sthaneyada inne kiyana eka anuway me thirane wanne. I started by saying මම ආරම්භයේදී කිව්වා there is a direction for your life. ඔබගේ ජීවිතයට යම් දිශාවක් තිබෙනවා. There is a purpose for your life. අරමුණක් තිබෙනවා ඔබගේ ජීවිතයට. You know, I was reading in the one year plan Psalm 139. ඒක ගීතාවලිය 139 මම කියෙව්වා. And I was so blessed this time. බොහෝ ආශිර්වාද ලැබුවා. We sang it today, right? අද දවසේ අපි fearfully and wonderfully made. Yeah? අපි බියර් දරුව ආ පුදුමාකාර සාරය සාදා තිබේ. Hallelujah, right? But there it says something, while we were still unformed in our mother's womb. අපේ මව් කුසේ අපි පිලිසිඳ ගන්න කලින් you know what God does? දෙවියන් වහන්සේ කුමක්ද කරන්නේ? He has written down, it says written a plan for every day of your life. බයිබලයේ කියනවා ඔබගේ ජීවිතේ හැම දවසක් උදෙසාම සැලැස්මක් දෙවියන් වහන්සේ ලියා තිබෙන බවට. If God writes it down, we better start writing it down, right? දෙවියන් වහන්සේ මේ දේ ලියා තිබෙනවා නම් අපි මේ දේ ලියන්න පටන් ගන්න අවශ්‍යයි. If God makes a plan and sticks to the plan, දෙවියන් වහන්සේ යම් සැලැස්මක් සකස් කළා අපි වෙනුවෙන් ඒ සැලැස්ම තුලම රඳා සිටිනවා නම් රැඳි. Yeah, Pastor Liz is very good at that. She makes a plan, sticks to the plan. Pastor Liz මේ දේ හොඳටම කරනවා. ඇය සැලැස්මක් හදලා ඒ අනුවම ක්‍රියා කරනවා. Yeah, you can, we can make a plan and stick to the plan. අපටත් පුළුවන් සැලැස්මක් හදලා ඒ සැලැස්ම තුලම සිටින්න. Yeah, but we need to find out what this plan is. නමුත් අපි හොයාගන්න ඕන කුමක්ද මේ සැලැස්ම කියලා. So we need to be spiritually minded. අපි ආත්මික මානසිකත්වයක් තබා ගත යුතුයි. God has shown that blueprint, that plan in the word of God. දෙවියන් වහන්සේගේ වචනේ මේ සැලැස්ම පෙන්නා දීලා තිබෙනවා. So the more you get into the word, වචනේ තුලට ඇතුල් වෙන්න වෙන්න, the more you can go, brrrm, you can go towards your destination. ඔබගේ ඒ ඉරණම කරා ඔබට යන්න පුළුවන්. Are you ready to do that? ඔබ සූදානම්ද මේ දේ කරන්න? So the more you head towards that, the more life, the more peace you enjoy. You have the life in you, but you have not been enjoying it if you are මොකද අතරමඟ in the middle. Right? But if you start going more and more towards the Holy Spirit, towards that life He has for you, the more peace, the more life you enjoy. ඔබ එහෙත් නැ මෙහෙත් නැ අතරමං වෙලා මැද ඉන්නවා නම් ඔබට ජීවනය තිබුණත් ඒ ජීවනය භුක්ති විඳින්න බෑ. නමුත් ඔබ සුදාත්මයන්න් වහන්සේ මඟ පෙන්වන දිශාවට ගමන් කරනවා නම් ඒ ජීවනයත් සමාදානයත් ඔබට භුක්ති විඳින්න පුළුවන්. In the book of Revelations, God tells something. He gives a warning and he says, එලිදරව් පොතේ දෙවියන් වහන්සේ දෙනවා අපට anaturu hangavima. He says, don't be in the middle. He says, be hot or be oba cold. Madhyasthave inne pa oba unusumma sitinna naththan seethalawa sitinna. Yeah, I feel lots of people tend to be wanting to stay in the middle. Mata hangena deyak tamai boho dena e meda inna hari kemathi. But God wants us to be hot. Namuth deviyan wahansege kematta unusumwa sitimai. Do you know how to be hot? Oba dannawada unusumwa sitine kohomada kiyala? This morning I was ironing my clothes. Ada udasana mama andun iron karama wage. On that iron you get a round button, right? Yeah, it says linen, cotton, wool, silk, all that nylon. Yeah, iron එකේ මැද තිබෙනවා මොන රෙදි වර්ගයට අනුව අපේ උෂ්ණත්වය පාලනය කළ යුතුද කියලා. Yeah, when it says set your mind, it is like setting that knob in the iron. You put it to that right temperature. You can be here very cold, or you can be over here very hot. And that's where God wants you to be. Hallelujah. Obage manasa ek ilakkayak kerhi yomu karana kota ara iron eke niweradi endumata niweradi unusuma set karanawa wage api sielu denama e adhika ushnatwayatama apage manasikatwaya thabagena e adhika ushnatwaya sudathmanan wahanse maga pennana sthanaya tulama randi sitimu. God says the path of the righteous man, Bible deviyan wahanse kiyenawa dharmishtayaage mawata is like that light that starts in the morning when the sun is rising. Udasana e patan ganna ira wage. Everything is dark but you see the sun coming up. Esiyalu andakare api dakinawa ira mudun wenawa. But that sun starts getting brighter. Enna enna e aalokaya aalokamat wenawa. Brighter. He says your life is like that. Deviyan wahanse kiyana obage jeevithayat e aakarai. Do you agree? Oba e de ekanga wenawada? Do you know how you get it? You say yes. Oh kiyemen tamai oba e de laba ganne. Make a decision and say yes. Oba teeranayak aragena oh kiyanna. Evita obata e de. I'm getting into that word. E wachane tulata mama athul wenawa. That's my life. Eka tamai mage jeevithaya. And you will begin to be that. Evita oba e sthanayata athul wenna yanawa. Okay, let's look at the next verse, Romans 8:7. Roma 8:7 balamu. Problem, it says the sinful mind is hostile to God. Roma 8:7 balamu e manse elma deviyan wahanseeta saturu kamaya. It's God's enemy. Deviyan wahansege saturu. When you are pleasing your body, obage sharireta oba satutu karanakota you are acting like God's enemy. Oba mansika elma thaba ganima deviyan wahansege satura wage oba hasirenawa. That's why you are heading towards death. Ekai oba maraney kara yanne. But when you fix your mind on the spirit, oba aathmika de kerehi obage manasa sakas karahama you are drawing closer to God. Oba deviyan wahanse wetata athul wenawa. You are becoming God's friend. Deviyan wahansege mithura bawata pat wenawa. And you know something wonderful that happens because of that. E nisa siduwena yahapath deyak oba dannawada? Verse 8. Atawini padaya. It says you can please God. Evita obata puluwan deviyan wahansewa prasanna karannata. Your life becomes pleasing to him. Deviyan wahanseeta obage jeevithaya prasanna wenawa. Yeah, I like to turn to Hebrews 11. අපි පෙරල ගන්නවා හීබ්‍රූ 11 පරිච්ඡේදයේ verse 5 and 6 to understand this. පස්වෙනි 6 වෙනි පදයේ දැස බලමු. Yeah, so when you're in that road, the Katharagama road, you can't please God. When you're going this way, you can please God. Remember that? මේ පැත්ත කතරගම් පැත්තට යනවා නම් දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බැහැ. නමුත් දෙවියන් මේ උතුරු දිශාවට යනවා නම් උණුසුම්ව සිටිනවා නම් දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න පුළුවන්. Right, so Hebrews 11:5 and 6 talks about a wonderful person. Pastor Roshan preached about him in the first week of this year. අනර්ග මිනිසෙක් ගැන මේකේ සඳහන් වෙනවා. It says by faith Enoch was taken from this life so that he did not experience death. At the hill in Enoch maraneya no dakina lesa gena yanu labueya. I want you to catch that. Me de oba allaganna. Our God, apage deviyan wahanse, is a God who does not like death. Maraneya akamathi kenek. He does not like darkness. Andhakaraya akamathi kenek. He does not want his children to be sick. උන්වහන්සේගේ කැමැත්ත නෙමෙයි උන්වහන්සේගේ දලුවන් රෝගීව සිටීම. So make up your mind. ඒක නිසා ඔබ ඔබගේ මනස සකස් කරගන්න. That you will not die because of sickness. ඔබ රෝගීව මැරෙන්නේ නැහැ. Today you take your iron knob and set it and decide I will not die sick. අද දවසේ ඔබගේ මානසිකත්වය ඔබ තබා ගන්න මම රෝගීව මැරෙන්නේ නැහැ. Because when you set it that's what your life is going to be. ඔබ ඒ මානසිකත්වයේ එහෙම හදාගත්ත නම් ඒ ආකාරයෙන්ම තමයි ඒ දේ සිද්ධ වෙන්න යන්නේ. I was meditating on Psalm 116 and Psalm 118. You go home, study it in different versions. You see God loves for us to come out of sickness and live healthy and strong. ගීතවලි 116 117 පද මම මෙනෙහි කරා. එහි දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි අපි නිරෝගී ශක්තිමත් ජීවිතයක් ගත කරන එක. So he didn't want Enoch to die. උන්වහන්සේගේ කැමැත්ත උනේ නැහැ ඊනොක් මරණයටපත් වීම. So what did he do? It says God took Enoch away. දෙවියන් වහන්සේ ඊනොක්ව ඔසවා ගත්තා. Both Enoch and Elijah they had a nice way to go to heaven, right? And then it says for before he was taken, here's the key. He was commended as one who pleased God. දෙවියන් වහන්සේ ප්‍රසන්න කළ පුද්ගලයෙක් හැටියට ඊනොක් දැනගෙන හිටියා. Yeah, Enoch was commended. He was super patano deviyan wahanse anargay kiyala kiyena because he pleased God. Deviyan wahanseta prasanna jeevithayak Enoch gatha karapu nisa thamai deviyan wahanse ohuwa osawa gatte. Enoch had faith. Adhilla thibuna ohuta. With that faith he kept seeing. He kept seeing the spirit. He kept seeing God and following God. E adhilla karana kotagena Enoch aathmayen dakka. Then it says ඊට පස්සේ කියන 6 වෙනි පදේ without faith it's impossible to please God. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. There are two things you must do. කාරණා දෙකක් තිබෙනවා. Number 1 you need to believe that God exists. අපි විශ්වාස කළ යුතුයි දෙවියන් වහන්සේ ඉන්න බවට. Number 2 you need දෙවෙනි කාරණාව you need to believe that he rewards those who earnestly seek him. උන්වහන්සේව මුළු හදවතින්ම සොයන්නන්ට උන්වහන්සේ විපාක දෙනවා. Yeah, you remember Pastor Niranjali said seeking him. Pastor Niranjali කිව්වා උන්වහන්සේව සොයන්න කියලා. With all your heart. මුළු හදවතින්ම. With all your soul. ඔබගේ මුළු ප්‍රාණයෙන්ම. With all your mind. ඔබගේ මුළු මානසිකත්වයෙන්ම. When I was thinking about that the Lord said it's with everything within you. ඔබ ඇතුළාන්තයේ ඇති සියලුම දේ තුලින්. Faith helps you to love. අදහිල්ල ඔබට උපයෝගී උපකාර කරනවා ප්‍රේම කරන්න. Being spiritually minded is about loving the Holy Spirit. ආත්මික මානසිකත්වයක් ලබා ගැනීම කියලා කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේට දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම. Let me show you an opposite example. The previous verse, Hebrews 11 verse 4. හීබ්‍රු 11:4 වෙනි පදේ කියනවා talks about Cain and Abel. ආබල් සහ කයින් ගැන කතා කරනවා. Abel brought wonderful offerings that please God. ආබෙල් දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ පූජාවන් ගෙනාවා. Because he knew God exists. මන්ද ඔහු දැනගෙන හිටියා දෙවියන් වහන්සේ ඉන්න බව. And he knew God desired the best. ඔහු දැනගෙන හිටියා දෙවියන් වහන්සේට වටිනවා කියලා හොඳම දේ දෙන්නට. Now watch this. ඔබ මේ දේ බලන්න. When you're carnally minded, ඔබ මානසික මානසිකත්වයක් තබා ගන්න විට God, church, pastors, leaders, deviyan wahanse sabhava nayakayan, okay, those are just normal things, samanya deval e gollo, whatever is okay, ona deyak vechcha den, I can do anything, mata puluwan ona deyak karanna, if I want to sit I'll sit, if I want to stand I can worship like this, I can do just ona vidiyata mata namaskara karanna puluwan. But God desires the best. නමුත් දෙවියන් වහන්සේ ආශ කරන්නේ හොඳම දේ. This man, Cain had the wrong mentality. මේ කයින්ට තිබුණේ වැරදි මානසිකත්වයක්. He had too much of flesh in him. මානසිකත්වය වැඩි ඔහුගේ. So his offering was not accepted. ඔහුගේ පූජාව පිළිගත්තේ නැහැ දෙවියන් වහන්සේ. He could not please God. දෙවියන් වහන්සේට ප්‍රසන්න කළේ නැහැ. Are you understanding this? ඔබට මේ දේ තේරෙනවද? Yes. So let's look at the next verse. පදයේ දැස බලමු. The next verse is encouraging. ඉතාමත් ධෛර්යමත්. You know when you read the word of God, දෙවියන් වහන්සේගේ වචනය කියවනකොට Yeah, the word of God gives you pictures. Vachane apata pintura denawa. You know our mind sees pictures. Apage manasa pintura dakinawa. And the mind can sort out these pictures. Manasita puluwan me ekeka pintura ekeka vidiyata wen kala handuna ganna. And it can use these pictures in a powerful way. Me pintura balavat aakarayen pavichchi karannat puluwan. When you see a situation that doesn't match the picture you have in your mind, oba yam avasthawak dakkahama obage manase thibena pinturat ekka meka galapenne natta, you can say I don't want that. Eka man ayin karanawa. I reject that. Eka pratiksheepa karanna puluwan obata. If people, you know, sometimes you're very curious about somebody. Oba samahara welawata yammaya gena danaganni kemathi. You hear something interesting is happening in that person's life. Ara pudgalayage jeevithaye mokakda me deyak siddha wenawa kiyala obata aranchi wenawa. And you open the door and you walk in. Oba dora erala onna athul wenawa. And then you hear they're talking about that person. Ara pudgalaya gane thamai onna katha kar inne. So you go, what was that? And you want to know a little bit of that gossip. E opa dupe ahaganna den obath soodanam wenawa. Yeah, that is being carnally minded. E manasika manasikatwayak thaba ganima. That's not the picture God wants for you. Deviyan wahansege kamatte eveni pinturayak thaba ganima nevey. If you have the right picture, niweredi pinturayak thibenawa nam, you open the door, oba dora arinawa, you hear that, eka ehenawa obata, you say I cut it out, oba kiyenawa mama eka kapala danawa, you walk out of there, etani oba pitata enawa. Hallelujah, hallelujah. That's the right mentality. The spiritually minded man is like niweredi manasikatwaya aathmika manasikatwayak thabena manushyata. So you know all what we were talking about, mechchera vela api katha kare about that man who is carnally minded, e manshika manasikatwayak thaba gena inna pudgalaya. When you look at this next verse, ilanga padaya desa api balana vita, where is it? Romans 8:9. Roma pote, oh, we are still in Hebrews here, right? Romans 8:9, sorry. Roma pote 8:9 weni padaya desa balamu. It says you, say me, etana kiyana numbala numba, you however are controlled not by the flesh. නොබව පාලනය කරනු ලබන්නේ මාංශයෙන් නොවේ. How do you know that? ඔබ කොහොමද ඒක දන්නේ? It says if the spirit of God lives in you, දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල වාසය කරනවා නම්, then you are not controlled by the flesh. එහෙමනම් ඔබව මාංශයෙන් පාලනය කරන්නේ නැහැ. If the Holy Spirit is in you, සුදාත්මයන් වහන්සේ ඔබ තුල නම්, he is always holding you and saying let's go this way. Unwahanse oba nirantarayen allagena kiyala. He is taking you in the right direction. Me niverdi margaye yamu kiyala. And you just need to yes. Oh kiyala yanna thamai tiyenne. You need to lean on him. Unwahanse mata yatwenna ona api. Turn that way. E dishawatama yayutui. You have the power. ඔබට බලය තිබෙනවා to control your mind. ඔබගේ මනස පාලනය කරන්න. You are the one who turns the switch. ඔබ තමයි පාලනය කරන්නේ. Yeah, you say yes Holy Spirit. ඔව් සුදාත්මේනි කියලා ඔබ උන්වහන්සේ කෙරෙහි යොමු වෙන්න අවශ්‍යයි. I'm turning it to full hot. මම ඉතා උණුසුම්ට මගේ මානසිකත්වය හරවනවා. And I'm setting it there. එතනම මම ඉලක්ක කරගෙන රැඳී සිටිනවා. Yeah. When you read this verse and keep going, it says if anyone is not, does not have the spirit of Christ, then Christus wahansege aathme yam kenekuda natnam, then that blessing doesn't belong to him. E aashirwade ohuta pæminenne neha. But it's not too late. Namuth pramada wedi neha apata, because you can receive the spirit of Christ. Christus wahansege aathme apata labanna puluwan nisa. Hallelujah. A lovely verse that I love is Romans 8. I do not have enough time for it. Romans 8:10-11. We sing that song here. If that same spirit that raised Jesus from the dead lives in you, Jesus wahanse malunge negitwa ema aathmayama obatula jeevath wenawa nam, he is going to make your dead body obage maraniya aathmaya come alive. Jeevamanawa unwahanse genenawa. I told you cannot die because of sickness. Mama kiwa obata maraneyata pat wenne baha roge nisa, because the Holy Spirit manda sudhaatmayan unwahanse is wanting to bring your body and give it life. Obage sharirayata jeevanaya laba denna balaagena sita nisa. Yeah? Yes. So I don't have enough time to explain that fully, but I want to tell you an excellent mind, vishishta manasikatwayak, yeah, there is a mind that is spiritually minded. ఆత్మిక మానసికత్వයක් තිබෙන මිනිසෙක්. And this leads us into a life of excellence. මේ තුලින් අපිව විශිෂ්ටත්වයේ ජීවිතයකට ගෙන යනවා. I think we had enough time looking at the Katharagama man. Let's look at the spiritual man. දැන් ආත්මික මිනිසයා දෙස අපි බලමු. I'm going to look at five things that are going to help you. ඔබට උපකාරී වෙන කාරණා පහක් දෙස මම බලන්න යනවා. Number 1. පළවෙනි දේ තමයි As a church, are you ready to get into the plane and start going higher? අපි දැන් ඒ ගුවන් යානයට නැගලා දැන් ඉහළට ඉහළට යන්න ලෑස්තිද සබාව? Have you put your seat belt on? Seat belt එක දාගෙනද ඉන්නේ? Yeah? Okay, number 1. පළවෙනි කාරණාව A spiritually minded man. ආත්මික මානසිකත්වයක් තිබෙන මිනිසයා excels in prayer yaknyava thula shreshthen kriya karanawa let me show you an example mama udaharanayak obata pennannam daniel chapter 10 verse 11 and 12 daniel pote 10 saha 11 veni pade lesa baluwoth in verse 11 an angel comes to see daniel deva duthek paminenawa daniel balannata and he says oh you highly esteemed yeah Highly esteemed, consider the words I am about to speak to you. බොහෝ ප්‍රේමලත් මිනිසයෝ දානියෙල් මා විසින් නුඹට කියන වචන කල්පනා කර. Yeah, and he says, and stand up, for I have been now sent to you. An angel has been sent to Daniel. නැගිට කෙලින් සිට පන්න දානියෙල් වෙතට දේව දූතෙක් දැන් යවනවා. Yeah, and then Daniel stands up, but I want you to see verse 12. 12 වෙනි පදයේ බලමු. Then he continued. Do not be afraid. බය වෙන්න එපා. Those days when people saw angels they felt a bit afraid. ඒ කාලේ මිනිස්සු දේව දූතයන් දැක්කම බය වුණා. He said, since the first day, catch this. Since the first day that you set your mind, everyone say, set your mind to gain understanding and to humble yourself before your God, your words were heard. And I have come in response to your words. Wow. මක්නිසාද නුඹ තේරුම් ගන්නටත් නුඹේ දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන්නටත් නුඹේ සිත යොමු කරගත් පළවෙනි දා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි. I love Daniel. මම ඩැනියෙල් තිතාමත් ප්‍රේම කරනවා. You know the story about how he prayed 3 times a day. දවසට තුන් වතාවක් ඔහු යාඥා කරා He was spiritually minded. ආත්මික මානසිකත්වයක් තබාගෙන හිටියා. Not in a religious way. ආගමික විදියට නෙවෙයි. But he had his heart on God. හදවත මනස දෙවියන් වහන්සේ කෙරෙහි යොමු කරගෙන හිටියා. And one day එක දවසක් he decides to be even more focused. වඩා අවධානය යොමු කරගෙන he was focused on God. අවදානීය දෙවියන් වහන්සේ කෙරෙහිම තබාගෙන හිටියා. And angels were fighting for him. දේව දූතයන් ඩැනියෙල් වෙනුවෙන් සටන් කරනු ලැබුවා. And after the 21 days the angel comes. දවස් 21න් පස්සේ දේව දූතයා පැමිණෙනවා. And he says, "Highly esteemed." ඒ ප්‍රේමවත් තැනත්ත That's what's going to happen to you when you fix your Amen. Mind on the spirit. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මික දේවල් කෙරෙහි අවධානය යොමු කරනකොට මේ දේ තමයි ඔබටත් සිද්ධ වෙන්නේ. Angels visit. දේව දූතයන් පැමිණෙනවා ඔබ බලන්නට. Answers are brought. පිළිතුරු විසඳුම අපට ලැබෙනවා. And catch this, you see visions. ඔබ දර්ශන දකිනවා. Today as a church, I want to release a spirit to see vision to see dreams sabawak hatiyata mama nidahas karanna kemathi obata e aathmaya darshana dakinnata sihina dakinnata you know jesus was like daniel whenever jesus wahanse daniel wage whenever he did miracles in between he would always go and pray jesus wahanse nirantarayen me haaskam karana atharatura unwahanse gihilla wen vela yaaknya kara he will charge up his spirit and come back and do even more miracles aathmen purnawa piti ita passe ævilla tavadurata haaskam karamin giya are you ready for number 2 another example devani karanawa yeah a person whose mind is spiritual aathmika manushyek is a person who excels in leadership ඒ ආත්මික මානසිකත්වයක් තබාගෙන ඉන්න පුද්ගලයා දෙවනි කාරණාව තමයි ඔහු නායකත්වයේ තුල විශිෂ්ටත්වයෙන් දරනවා. If you look at Romans chapter 12 verse 6 to 8 රෝම පොතේ 12 6 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා බැලුවොත් verse 6 is talking about various spiritual gifts that the Holy Spirit gives. ශුද්ධාත්මයන් වහන්සේ දෙන විවිධ දීමනා ගැන ඒ ස්ථානයේ කතා කරනවා. But verse 8, I want you to look at verse 8. Atavani padaye mese kiyenawa. It says, if your gift is leadership, obage deemanawa naayakathwaya dariba nam, let him govern diligently. Ede tiyunuwa naayakathwaya nathan aandukam kerewa. You know, whatever level you are leading at, obage naayakathwaye mattama kumakuwat, maybe at home, nivasedi wewa, maybe at school or work, rakiya sane wenna puluwan, maybe in the church, sabave wenna puluwan, maybe you've been given a responsibility, obata wagakimak deela thibenawa wenna puluwan. Do it diligently. Oba ede daksha lesa karanna. The spiritually minded man does it like that. Aathmika manasikathwayak thabagena inna kena e wage thamai karanne. Because who are you doing it for? අපි කා වෙනුවෙන්ද මේ දේ කරන්නේ? Are you doing it for a man? මනුෂ්‍යයටද කරන්නේ? You're doing it for God. දෙවියන් වහන්සේ උදෙසායි කරන්නේ. And God always deserves the best. දෙවියන් වහන්සේ ඒ වඩා යහපත් දේ ලබන්න සුදුසු කිතනන් වහන්සේ. So serve in excellence. සේවය කරන්න විශිෂ්ටත්වයෙන්. I want to encourage you. මම ඔබට ධෛර්යමත් කරන්න කැමති. In your journey with God. දෙවියන් වහන්සේ එක්ක ඔබ යන ගමන තුල. Never be happy with where you are. ඔබ ඉන්න ස්ථානයේ තුල ඔබ තෘප්තියට පැමිණෙන්න එපා. Yeah. සෑහීමට පත් වෙන්න එපා. Don't be satisfied there. Always say I want to do more. තව මම වැඩියෙන් කරන්න සූදානම්. I need to draw even closer to the Holy Spirit. Tawat sudathmanan wahanseeta mama kittu wenna awashyai. I want to learn new things. Alut dewal igena ganna mama kemathi. I want to increase. Mama vardhane wenna vishala wenna kemathi. I want to overtake my past. Mage atheetaya abibawa mama issarahata yanna kemathi. Are you ready to do that? Ede karanna oba sudanamda? That's how you become a success. E aakaren thamai oba saarthaka putgalayek bawata patwenne. That's how you finish your course. E wage e aakaren thamai oba patan gatta de awasan karanne. Always look further, look far. Nirantarenma idiriya idiri desa balagena yanna. Yeah, number 3. Thunweni karanawa. Excel in hospitality. ආගන්තුක සත්කාරය තුළ ඔබ විශිෂ්ටත්වයට පැමිණෙන්න. Right, my story for this comes from Genesis chapter 18 verse 1 to 3. උත්පත්ති පොතේ 18 වන පරිච්ඡේදයේ පද 1 ඉඳ 3 දක්වා බැලුවොත්. Yeah. You know when you entertain visitors, sometimes you might be actually entertaining angels. ඔබ ඒ පිටින් එන අයට ඔබ ආගන්තුක සත්කාර කරනකොට ඔබ දේව දූතයන්ට සලකනවා වෙන්න පුළුවන්. Look at this man Abraham, the father of our faith. අපගේ ඇදහිල්ලේ පියා ආබ්‍රහම් දෙස බලන්න. He had a lovely heart. පුදුම හදවතක් තිබුණා ඔහුට. An excellent mind. ඉතා විශිෂ්ට මනසක් තිබුණා. One day three people are coming. මනුෂ්‍යයන් තුන්දෙනෙක් එනවා. And Abraham is seated outside his house. ආබ්‍රහම් නිවසේ පිටත ඉන්නවා වාඩි වෙලා. And they come and stand near his gate. E doratuwa asala oun hitagena innowa. Abraham runs up to them. Abraham oun wetata duwa gos. Now he didn't know this. Who does it say came? It says the Lord appeared to Abraham. Deviyan wahanse paminiya kiyala thamai me sthane kiyanne. That's the Holy Spirit who came with two angels. Sudathmanan wahanse thamai e sthane paminiye devadutayan dedenek ekka. And it says there that he didn't let them pass by. ඔහු ඉඩ දුන්නේ නැහැ ඔවුන්ට ඒ ස්ථානය පහු කරගෙන යන්නට. Yeah, he ran, he bowed down. ඔවුන් ඉදිරියේ නැමුණා. And then what does he do? කුමක්ද කරේ ඊට පස්සේ? He says, you need to stay here. ඔබ මේ ස්ථානේ රැඳෙන්න. Yeah, you know sometimes when God comes, he wants you to stop him and take him. You know these people, if Abraham didn't run like that, they would have gone away. ආබ්‍රහම් නවුන් වෙතට දිව ගියේ නැත්තම් ඔවුන් මේ ස්ථානය පහු කරගෙන යන්න තිබුණා. So Abraham had his mind, his eyes open. ආබ්‍රහම්ගේ ඇස් ඔය විවෘත වෙලා තමයි තිබුණේ. He saw that opportunity. ඒ අවස්ථාව ආබ්‍රහම් දැක්කා. His heart moved with love. හදවත ප්‍රේමයෙන් ක්‍රියා කරා. And he went inside. ඇතුළට ගිහිල්ලා. And he said, "Darling, why don't you cook that special chicken curry?" ඒ විශේෂ chicken කුකුල් මස් කරිය හදන්න කියලා වයිෆ්ට කිව්වා. He went and got nice Noodle, kiripani, right? Yogurt, whatever. Right? And he went and set it up in front of them. Kiripani okkoma genalla athuru pasat genalla ounta idiripat kara. And he gave them the best meal. Hondama de dunna. You know, Pastor Chris says this. Pastor Chris meka kiyano. And Pastor Karan reminded this last year. Pastor Karan ut meka matak kara. You know, sometimes we have the best things in our house. Apage nivase apita hondama de thibenawa. We hide it in a cupboard. කබඩ් එකක් ඇතුලේ කොනක දාලා තියෙනවා. Wrapped in paper and all sorts of things. පොයේ පත්‍ර කොළවල ඔතලා තියෙනවා. For one day when that special visitor comes. ඒ විශේෂ අමුත්තා ආවහම පාවිච්චි කරන්න බලාගෙන. I don't know whether that visitor will ever come. කවදාක්වත් මේ අමුත්තා එයිද දන්නේ නැහැ. Maybe you're thinking when my daughter gets married. මගේ දූ විවාහ වුණාම වෙන්න පුළුවන්. And the boy's family come. Maybe then I will get it out. But you know what Pastor Chris says? He says, when your pastor comes, when your cell leader comes, when your church friends come, take it out. ඒ ඔබගේ නිවසේ තිබෙන හොඳම දේවල් එළියට ගන්න කියලා කියනවා පාස්ටර් ක්‍රිස් ඔබගේ ඒ සභා පාලකවරුන් නායකයා වෙන්න පුළුවන් සෛල නායකයා වෙන්න පුළුවන් පැමිණියහම That's that excellent way to think. ඒ විශිෂ්ටත්වයෙන් සිටීමයි. Take them to the best room. හොඳම කාමරයට වුන්ව ගෙනියන්න. And then when you come to church, සභාවට ආවහම He says, "Wear your best clothes." ඔබගේ හොඳම ඇඳුම ඇඳගෙන එන්න. Don't keep it for a wedding. ඒ wedding එකකට විවාහයකට අඳින්න තියාගන්න එපා. We are married to Jesus. අපි විවාහ වෙලා ඉන්නේ යේසුස් වහන්සේටයි. ඒක නිසා ඔබ සභාවට එනකොට හොඳම දේ ඇඳගෙන ඉන්න. Let's honor him with everything we have. අපිට තියෙන සියලුම දේන් අපි උන්වහන්සේට ගරු කරමු. Are you getting this? මේ දේ ඔබ අල්ලා ගන්නවද? Yeah. So let's excel in hospitality. අපි ආගන්තුක සත්කාරයේ තුල විශිෂ්ටත්වයේ දරමු. Then the fourth example හතරවෙනි කාරණාව is excel in discerning the voice of God. දෙවියන් වහන්සේගේ කටහඬ හඳුනා ගැනීම තුල ඔබ විශිෂ්ටත්වයේ දරන්න. Okay. If you look at 1 Samuel chapter 3, 1 Samuel 3 වන පරිච්ඡේදය දෙස බැලුවොත් verse 1 to 19, 1 සිට 19 දක්වා I'll tell you the story. මම ඔබට කතන්දරය කියන්නම්. Samuel is a little boy in the house of God. දෙවියන් වහන්සේගේ ගෘහයේ සිටි කුඩා පුතෙක් සාමුවෙල්. And one day God is saying, You know, I didn't really see it like this, but today when I read that portion, it says the Lord came and stood there. ඒ ස්ථානයේ කියන දෙවියන් වහන්සේ පැමිණලා ඔහු ළඟ සිට ගත්තා කියලා. God wants to come and stand next to us. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි වෙතට ඇවිල්ලා අපිත් සමග සිට ගැනීමයි. And he might say, Pastor Gamini, Pastor Gamini. ඒ ආකාරයෙන් අපට කතා කරන්න පුළුවන්. Samuel thought that his master Eli the big pastor was calling him. සාමුවෙල් කුඩා දරුවා හිටියේ හිතුවේ පූජකයා ඒ ස්ථානයේ ඔහුට කතා කරනවා කියලා. And you know the story 3 times he goes and says Eli did you call me? තුන් පාරක් සාමුවෙල් කුඩා පුතා ඒ පූජකයා වෙතට ගිහිල්ලා කියනවා ස්වාමිනී මට කතා කරාද කියලා. Eli probably went, no he was very sleepy he had become a very fat man by then. ඒ එලි හරිම මේ වයසට පත් වෙලා ඔහු ගොඩක් තද නින්දෙන් ඉන්නේ නැති. He was very blind. ඒ වගේම ඇස්පෙනීමත් දුර්වලයි. He was a man on fire for God who's now lost his fire. ඒ දෙවියන් වහන්සේට මහත් ගින්නෙන් උද්‍යෝගයෙන් හිටපු පූජකතුමෙක් දැන් ඒ ගින්න නැති වෙලා. And now the word of God is coming to this little boy. දැන් දේව වචනය පැමිණෙනවා ඒ කුඩා කොල්ලට. About that pastor and his family. ඒ පූජකතුමා සහ ඔහුගේ පවුල ගැන. Now this boy had to learn. මේ දරුවා ඉගෙන ගත්තා. Then Eli remembered how God used to talk to him. ඒ එලි පූජකවරයාට මතක් වුණා දෙවියන් වහන්සේ ඔහුට කතා කරපු ආකාරය. He remembered how you must answer to God. කොහොමද දෙවියන් වහන්සේට උත්තර දිය යුත්තේ කියලා මතක් වුණා. It had been a long time since God last spoke to him. දෙවියන් වහන්සේ අවසාන කතා කරපු වාරය ගොඩක් කල ඒ වෙනකොට. When did God last talk to you? දෙවියන් වහන්සේ ඔබට අන්තිමට කතා කරේ කවදද? Do you talk to the Holy Spirit like a friend? ඔබ ශ්‍රද්ධාත්මයන්න් වහන්සේට මිතුරෙක් වගේ කතා කරනවද? He loves to be your friend. උන්වහන්සේ ඉතාමත්ම කැමති ඔබගේ යහළුවා වෙන්න. you can fellowship with him. උන්වහන්සේ එක්ක සහභාගීත්වය දරන්න පුළුවන්. You know why you were born again? ඔබ දන්නවද ඔබ නැවත උපාදනය වුණේ ඇයි කියලා? Not to just forgive your sins. ඔබගේ පාපයට සමාව ලැබීමට පමණක් නෙවෙයි. 20 days from today August 8th you read the rhapsody Pastor Chris explains this. අගෝස්තු 8 වෙනිදා පාස්ටර් ක්‍රිස් මේ දේ ලස්සනට විග්‍රහ කරනවා. He said God sent Jesus to the cross. යේසුස් වහන්සේව කුරුසියට දෙවියන් වහන්සේ එවනු ලැබුවේ. So that we could be God's friend. අපිට දෙවියන් වහන්සේගේ මිතුරා වෙන පිණිසයි. So that we can talk with him daily. උන්වහන්සේ එක්ක sannivedanaya කරන පිණිසයි. So that we can walk towards the plan and the destination that he has for us. දෙවියන් වහන්සේගේ ඉරණම දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල උන්වහන්සේ සමග ගමන් කරන පිණිසයි. New Covenant Life Center Church. නවගිවිසුම ජීවන මධ්‍යස්ථානයේ සභාව. And for all those who are listening. අපිත් සමග සජීවීව සම්බන්ධ වෙන ඔබ. Are you ready to be God's friend? දෙවියන් වහන්සේගේ මිත්‍රයා වෙන්න ඔබ සූදානම්ද? Are you ready to train your mind to listen to his voice? ඔබගේ මනස උන්වහන්සේගේ කටහඬට සවන් දෙන්නට පුහුණු පුරුදු කරගන්න ඔබ ලෑස්තිද? Are you ready to fix your mind on him? ඔබගේ මානසිකත්වය උන්වහන්සේ කෙරෙහි තබන්න ඔබ සූදානම්ද? I think this is a wake up call. මම හිතනවා මේක අවදි වෙන්න අවස්ථාවක් අපිට. Yeah, if we have to go higher. This is අපි ඉහළට යන්න නම් අපි මේ දේ කළ යුතුයි. More than the public life here in the church. අපි සභාවේ අපි සමූහයා ඉදිරියේ අපගේ ජීවිතයට වඩා. God is looking at your secret life. උන්වහන්සේ බලන්නේ ඇත්ත වශයෙන්ම ඔබගේ රහස් ජීවිතය කුමක්ද? I want to talk to you. මගේ කැමැත්ත ඔබට කතා කිරීමයි. I want to come and stand next to you. ඔබ ළඟ ඔබට අසලින් සිටගෙන ඉන්නේ එක මගේ කැමැත්තයි. I want to share your full life. ඔබගේ මුළු ජීවිතේම ඔබත් සමග බෙදා ගැනීමට මම කැමතියි. I have so much to give you. ඔබට බොහෝ දේවල් දෙන්න මම සූදානම්. So much love. ප්‍රේමය දෙන්නට. So much peace. සමාධානය දෙන්නට. So much happiness. සතුට දෙන්නට. So much victory. ජයග්‍රහණය දෙන්නට. So much of success. සාර්ථකත්වය ඔබට ලබා දෙන්නට. Finances. ඒ වගේම ආර්ථිකය. I don't want you to lack. ඔබ හිඟව සිටීම මගේ කැමැත්ත නොවේ. I want you to be my child like me. ඔබ උන්වහන්සේගේ කැමැත්ත ඔබ උන්වහන්සේ වගේ වේමයි. Just like your daddy. ඔබගේ පියාණන් වහන්සේ වගේ වීමයි. Yeah, let's bow our heads. අපි අපගේ හිස නමා ගනිමු. And let's listen. අපි උන්වහන්සේට සවන් දෙමු. You know, the word of God says in 2 Timothy 1:7. වදනා දේව වචනේ කියන 2 තිමෝති 1:7. I did not give you a spirit of fear. මම බය දුකමේ ආත්මයක් ඔබට දුන්නේ නැහැ. Papa God doesn't want us to be afraid. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි අපි බියව සිටීම. When you know his love you don't have to be afraid. උන්වහන්සේගේ ප්‍රේමය ඔබ දැනගත්තාම ඔබ බියව සිටින්න අවශ්‍ය නැහැ. When you know that he accepts you just as you are you don't have to be afraid. ඔබ ඉන්න ආකාරයෙන්ම ඔබව පිළිගන්නවා කියලා ඔබ දැනගත්තා නම් ඔබගේ හදවතේ ඔබ බියව සිටින්න අවශ්‍ය නැහැ. But he's saying, child, I've given you a spirit. දෙවියන් වහන්සේ කියනවා ඔබට මම දී ඇති ආත්මය a spirit of power බලයේ ආත්මයක් a spirit of love ප්‍රේමයේ ආත්මයක් and a sound mind ඒ වගේම පැහැදිලි මනසක් I want you to say with me ඔබ මා සමග කියන්න I have a sound mind මට පැහැදිලි මනසක් තිබෙනවා I can do all things මට සියල්ල කළ හැකි no matter what my teachers have told me මාගේ ගුරුවරු මා ගැන කුමක් කියා තිබුණත් no matter what my husband or wife told me මාගේ ස්වාමි පුරුෂ නැත්නම් භාර්යාව මා ගැන කුමක් කියා තිබුණත් I have an excellent mind මට විශිෂ්ට මනසක් තිබෙනවා I have a sharp mind තියුණු මනසක් තිබෙනවා I have a supernatural mind සුභෞතරීතර මනස සිකත්වයක් මට තිබෙනවා I have an excellent mind මට විශිෂ්ට මනසක් තිබෙනවා I have an excellent spirit විශිෂ්ට ආත්මයක් මට තිබෙනවා Hallelujah Hallelujah Hallelujah Hallelujah Hallelujah Why don't you rise up where you are පින්න ස්ථානයේ නැගී සිටිමු Sharaba kandara boom braka ziti di andara ba ka ka ka ka Sibaraba kandara ba ka ka ka ka ka ka